කොළඹ දිස්ත්‍රික්කයේ විටින් විට වැසී ඇතිවන අතර දකුණු සහ සබරගමු පළාත්වල කළුතර සහ ගම්පහ දිස්ත්‍රික්කවල වැසිවාර කිහිපයක් ඇති වේ. දිනේනේ අනික බොහෝ ප්‍රදේශවල සවස දෙකෙන් පමණ පසු ගිගුරුම් සහිත වැසිවර්ධනය වේ. ගිගුරුම් සහිත වැසී ඇතිවන විට එම ප්‍රදේශවල තාවකාලික තද සුළං ඇති විය හැක. කොළඹ සිට කොළඹ සාගාල් හරහා හම්බන්තොට දක්වා මුහුදු ප්‍රදේශවල සුළං නිරිත දෙසින් හමන අතර සුළඟ වේගයේ 60 කිලෝමීටර 20 සිට 40 පමණ වේ. උත්තලම සිට මන්නාරම හරහා කංකසන්තුරය දක්වා සහ මාතර සිට හම්බන්තොට හරහා මඩකලපුව දක්වා වන මුහුදු ප්‍රදේශවල සුළං වේගයේ විටක 60 කිලෝමීටර 50 පමණ දක්වා ඉහළ යා හැකි බැවින් එම මුහුදු ප්‍රදේශ විටින් විට තරමක් රළු වේ.